Sādhu, sādhu, sādhu. Sampo reta pamita paramita balena vindvansiyo kila kilesa samola jalam අරහං අරහෝති නාමං වන්දාමි බුද්ද මමලං හදයේ නබෙත්වා හොමේස් ටු ද එක්සෝල්ටඩ් වන් ද වර්ති වන් The supremely enlightened one. Sukho bundhanam umpado Sukha sandhamma desana Sukha sanghansa samangi සමංගානං තපෝ සුකෝ Happy is the birth of the Buddha's seed. Happy is the teaching of the sublime Dhamma. Happy is the unity of Sangha. Happy is the discipline of the united ones. Sadhu, sadhu, sadhu. ශ්‍රද්ධාවන්ත පින්තුනි 2563 වෙනි වෙසක් මංගල්‍ය සමරන අවස්ථාව අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ වූ ගෞතම සම්බුද්ධ ප්‍රජානන් වහන්සේගේ ජීවිතයේ අශ්‍රීමා සිදුවීම් තුනක් සිදු වුණු උතුම් වෙසක් පොහොය දිනයයි අද අපි සමරන්නේ අපේ හදේ උතුරා යන සැදැහැයෙන් පහන් සංවේගයෙන් යුතුව මේ දිනේ සමරන අවස්ථාව බුදුරජාණන් වහන්සේ සාරසංඝ කල්පලක්ෂයක් කරපු ඒ උපරිම කැපවීම වෙනුවෙන් අප මේ ප්‍රතිපත්ති පූජාවෙන් උන්වහන්සේ පුදන අවස්ථාව බුදුරජාණන් වහන්සේ මේ මනුලොව අවසන් භවය ලෙස ඉපදුනේ අද වැනි වෙසක් පුන් පොහෝ දිනක මනුලොව අවුරුදු 35ක් ජීවත් වෙලා වයස 35 උන්වහන්සේ ඉන්දියාවේ බෝධිගායාවෙහි ජයසිමා බෝධින් වහන්සේ අභියසදී සම්බුද්ධත්වය ලබා ගත්තේ අදවැනි දවසකදී පුර අවුරුදු 45 බුදුවරයෙක් ලෙස කාලය ගත කළා වයස අවුරුදු 80 පරිනිර්වාණයට පත් උනේ අදවැනි දවසකදී ඒ උතුම් මානුෂ රත්නයේහි අපමණ ගුණ සමුදායත් උන්වහන්සේ දේශනා කරපු ධර්මයක් සිහිපත් කරමින් අපි මේ බුදුරජාණන් වහන්සේට ප්‍රතිපත්ති පූජාවෙන් පුදන අවස්ථාව සිල් සමාදන් වෙලා බණ අහලා භාවනා කරලා බුදුහාමුදුරුවෝ දේශනා කරපු ධර්මයේ තේරුම අරගෙන අපි උන්වහන්සේ පුදන්නටයි සූදානම් වන්නේ Dear friends in Dhamma, here today on Vesak full moon day, we are going to celebrate the Buddha's noble incidents, events in his noble life, his birth, enlightenment, and passing away. They, all of them happened in the same day, on a full moon day in May month. Contemplating on his noble qualities and his great service, we are going to practice his noble sublime truth, and by practicing Dhamma, we are going to pay our gratitude to the Buddha and his noble disciples. Think in his qualities. First of all, we pay our homage to the Buddha, Dhamma and Sangha, saying, Sadhu, Sadhu, Sadhu. Pinnatuni, Vesakkun pohodine thamai, Bauddhyan manapatatiyana Vedagatma davasa. මේ අපි සමරන්නේ සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ තෙමගුලයි. උන්වහන්සේගේ උපත උන්වහන්සේටත් ලෝකයටත් මංගල කාරණයක්. උන්වහන්සේගේ සම්බුද්ධත්වය ලෝකයටත් උන්වහන්සේටත් මංගල කාරණයක්. හැබැයි කෙනෙකුට හිතෙන්න පුළුවන් උන්වහන්සේගේ පරිනිර්වාණය කොහොමද මංගලයක් වෙන්නේ, සුබ කරුණක් වෙන්නේ කියලා. මේ අපි සමරන්නේ අපේ මංගල්‍ය තුනක් නෙවෙයි. මේ අපි සමරන්නේ බුදුරජාණන් වහන්සේගේ තෙමගුණයි. උන්වහන්සේට උපත වගේම පරිනිර්වාණය වගේම සම්බුද්ධත්වය වගේම අනුපවිශේෂ නිර්වාණ රාජ්‍ය පිරිනවන ප්‍රෑමත් උන්වහන්සේගේ ජීවිතයට මංගල්‍යයක් වුණා. ඉතින් උන්වහන්සේ අපට ධර්ම දේශනා කළේ අපේ ජීවිතවලටත් මේ මංගල්‍ය කාරණා ළඟා කරගන්නට. උන්වහන්සේ ඊටම වටිනා දහමක් මුළු ලෝකයාගේ සම්භාවනට පාත්‍ර වෙච්ච මේ උතුම් සද්ධර්මයක් අපහම ඉතුරු කරලයි බුදුහාමුදුරුවෝ පිරිනම් පවදාලේ. ඒ උතුම් සදහම් මග වසර 2563ක් මහා සංඝරත්නය ඉමහත් කැපවීමෙන් රැකගෙන ඇවිල්ලා වර්තමාන ලෝකයේ අපට දායාද කළා. ඉතින් අපට කරන්න පුළුවන් ලොකුම දේ තමයි ඒ උතුම් සද්ධර්මය හොඳින් ශ්‍රවණය කරලා අපේ ජීවිතවලට ඒ ආශිර්වාදය ලබා ගන්න එක. උන්වහන්සේට කළුණ සලකන්න තියෙන හොඳම ක්‍රමයක් මේ ධර්මයේ හැසිරීමමයි. ඉතින් පින්නතුන් බොහෝ දුර බැහැරිඳලා අද මේ කැමිනිලා මේ වෙසක් උත්සවය ප්‍රතිපත්ති පූජාවෙන් පුදන්නටයි සෝදානම් වන්නේ. ඉතින් මේ වර්ෂය අපි හුඟක් වාසනාවන්තයි. වෙසක් පුන් බොහෝ දිනම අපට සතියන්ත දිනයක් කැමිනිච්ච නිසා අපට ඒ දිනේදීම වෙසක් මංගල්‍ය අපට පවත්වන්නට පින්කම් කරන්න අවස්ථාව ලැබිලා තියෙනවා. ඉතින් ඒ ගැන සතුටටපත් වෙමින් දැන් අපි පළමුවෙන්ම බලාපොරොත්තු වෙන්නේ අෂ්ඨාංග සීලය සමාදන් වෙන්න. Dear friends in Dhamma, now we are going to observe 8 precepts. For that, please say Namo Tassa 3 times. බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယංතේ බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယංතේ ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယංතේ සංඝං සරණං ගච්ඡාමි තතියංතේ බුද්ධං සරණං ගච්ඡාමි තතියංතේ ධම්මං සරණං ගච්ඡාමි තතියංතේ සංඝං සරණං ගච්ඡාමි සරණාගමනං සම්පූර්ණං කානාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි අම්බ්‍රහ්මචරියා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය විකාල භෝජනා වේරමණී සික්ඛාපදං සමාදියාමි. නච්ච ගේත වාදිත විසෝක දස්සන මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩන විභෝසනට්ඨාන වේරමණී සික්ඛාපදං සමාදියාමි. උච්චාසයන මහාසයන වේරමණී සික්ඛාපදං සමාදියාමි. තිසරණේන සන්ධින් උපෝසත අට්ඨංග සීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත. ශ්‍රද්ධාවන්ත පින්නතුනි, බුදුරජාණන් වහන්සේගේ සදහම් මඟ තුල ඉතාම වැදගත් ප්‍රතිපදාවක් වන සීලයයි අප මේ සමාදන් වුණේ. මේ බුද්ධ ශාසනය තුල සීලය විවිධාකාරයෙන් විස්තර කරලා තියෙනවා. සීලය කියලා කියන්නේ අපේ කායික වාචික සංවරය. At the moment, we observe 8 precepts. According to Buddhism, we are practicing here sila or virtue. It means discipline in our speech and behavior. On the path of liberation that Buddha has explained, virtue or sila is a very special quality that we should practice. In many ways, we can explain the importance of practicing virtue or sila. Especially, according to Buddhism, sila is concerned in deliverance path and heavenly path. According to Buddhism, we can say heavenly path and deliverance path. According to deliverance path, we should practice sila, samadhi and panna, virtue, concentration and wisdom. According to heavenly path, Buddha has explained three meritorious deeds, dana, sila and bhavana. Dana means practicing generosity, sila means virtue, bhavana means meditation. At the beginning, Buddha has explained the importance of practicing sila as a technique to become a blissful life, sangha-magga. After that, Buddha has explained, with understanding of the dependent origination, we have to practice sila. Sile patittaya narosapanyo chittam panyanti bhavyam. He who wants to achieve liberation should practice virtue. After that, he develops his mind with concentration and wisdom. Swargami margayet, moksha margayet, kiyana me deka thulama sile pradhana karanayak wasen desana kala thiyeno. Ape kayika vachika samvare. Visheshayen samajagata jeevitayedi ape sambhavaniyathwe yuktawa samaje jeevathwanata සිල්වත් බව ඉතාම වැදගත් වෙනවා. එනිසා බුදුරජාණන් වහන්සේ දේශනා කළේ සීලං යාව ජරා සාධු කියලා. මහලු වෙනකම්ම සිල්වත් බව කියන එක උතුම් කියලා දේශනා කළා. අඩමු වශයෙන් අපට පංච සීල රකින්න පුළුවන් නම් අන්නේ පංච සීලිය තුළ අපට ලොකු රැකවරණයක් ලැබෙනවා මේ සිල්වත් බව නිසා. බොහෝ විට අපි හිතන්නේ අපි සිල් රකින්නවා කියලා නේද? ඇත්තටම වෙන්නේ මේ ජනිත පැත්ත. සීලය විසින් අපිව ආරක්ෂා කරනවා. අපට නොමගට නොයා අපට රැකවරණය ලබා දෙන කාරණායි මේ විස්තර කරන්නේ. කෙනෙකුට හිතෙනවා අපට මේ සිල්වත් බව සිල් රකින්නක මහන්සියක් වෙහසක් කියලා. ඇත්තටම පින්නතුනි, මේ සිල්වත් බව නිසා යතේ වෙහෙස මහන්සි අඩු වෙන්නේ. අපට තියෙන බාහිර කරදරවලින් සම්බාධකලි නිදහස් වෙලා අපිව සියම භූමියක ශාස්ත්‍රීය භූමියක තබන්නේ මේ සිල්වත් බව නිසා. ඒ විතරක් නෙවෙයි සීලය තවත් ඉදිරියට යනකොට බුදුහාමර දේශනා කළා බය සහ වෛරය කියන මේ කාරණා දෙකෙන් දුර වෙන්නටත් සිල්වත් බව කෙනෙකු උතුම් කියලා. බිය සහ වෛරය. යම්කිසි කෙනෙක් සිල්වත් නම් ආමවස්යෙන් පංචශීල රකින්නවා නම් ඒ තැනැත්තාට බය වෛරයක් හටගන්නේ නැහැ. බාහිර කෙනෙකුගෙන් ඔහුට බයක් නැහැ. කවුරු කෙනවත් ඔහුට වෛරයක් නැහැ. ඒ වගේම මේ සිල්වත් පුද්ගලයන් නිසා සමාජයටත් බයක් වෛරයක් ගෙන දෙන්නේ නැහැ. ඇතැමිට මේ පුද්ගලයාට සිල්වත් පුද්ගලයාට බාහිර සමාජයෙන් අනතුරක් වෙන්න පුළුවන්. ඇතැමිට ජීවිත අවදානමක් වෙන්නත් පුළුවන්. නමුත් ඒ තැනැත්තාට ඒත් බයක් හටගන්නේ නැහැ. ඒත් වෛරයක් හටගන්නේ නැහැ. ඒයකට හේතුව. ඒකට හේතුව තමයි තැනැත්තා මියගියත් උපදින්නේ මේ තමන් ලබලා තියෙන කැනට වඩා ඉහළ ආත්ම භාවයක සුරක්ෂිත භාවයක් ලැබෙනවා. ඔහුට ඒ තමන්ගේ ජීවිතයට හානි කරන කෙනා ගැනත් ඇතිවන්නේ මෛත්‍රියක්මයි. ඇයි ඒ කෙනාටයි හානියක් වෙන්නේ? ඒ මරණය සිදු කරන තැනැත්තාටයි ඒකෙන් හානිය වන්නේ. ධර්මයේ තුල ඉන්න කෙනාට මරණයට පත්වන කෙනාට සසරට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඒක ටික වේලාවක දැඩි වේදනාවකට හේතු වෙන්න පුළුවන්. නමුත් සසර තුළ උට රැකවරණයක් තියෙනවා මේ සීලය නිසා. ඉතින් බුදුරජාණන් වහන්සේ කෙනෙක් අතිශය දීර්ඝ කාලයක් දාන ආදී පාරමිතා ධර්ම සම්පූර්ණ කරලා ඒ මහත් කැපවීමක් සිදු කළා. අප වෙනුවෙන් කළා වූ මේ සුවිශේෂී පරිත්‍යාගය වෙනුවෙන් උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වුණේ මේ සදහම් මඟ තුළ අපි ගමන් කිරීමයි. ඉතින් වෙසක් පොන් පොහෝ දිනයක් කියලා කියන්නේ විශේෂයෙන් උපතින් බෞද්ධයන් හැටියට අපට අපේ මුළු ශරීරයම මුළු හදවතම මුළු සිතම බුද්ධාලම්බන ප්‍රීතියෙන් ඇලලියන අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ දසට පැතිරෙනවා. උන්වහන්සේගේ සිල් ගුණ, සිල් තෙද, කරුණා මෛත්‍රිය ආදී ගුණ දහම් මේ සමාජය තුළ පුරා පැතිරෙනවා. ඒ තුළින් අපේ හදවත්වල කරුණා මෛත්‍රී ප්‍රඥාදී ගුණ දහම් දිනු කරගෙන අපි කුසලයෙන් දිනු වෙනවා. ඉතින් පින්නතුනි, අන්නේ සිල්වත් බව නිසා ආරම්භයේදී මුලින් අපි මේ සිල්වත් බව සමාජ ජීවිතයේ සාර්ථක වෙන්න අපි සිද කරනවා. ඊළඟ පියවරේදී අපි සිල්වත් බව රකින්නේ සසර ජීවිතයේ සුවපත් භාවය සඳහා. සුගතිගාමි ආත්ම භාවයකට ප්‍රධාන පියවර හැටියට ධර්මයේ දේශනා කළ තියෙන්නේ සිල්වත් බව. ඊට අත්‍යහා ගිහිල්ලා ඒ සිල්වත් බව නිසාම ස්වර්ගාමී මාර්ගයේහි භාවනා වඩන්නට සිල්වත් බව උපකාරයක් වෙනවා. සිල්වත් වුණු පමණට අපිට භාවනා වඩන්න ලේසි. අන්නේ භාවනා ඉලක්ක කරගෙන අපි සිල්වත් වෙනවා. එතනින් නැවතෙන්නේ නැහැ. මොක්ෂගාමී මාර්ගය තුළ කරණමෙත සූත්‍රයේ දැක්වෙන ආකාරයට දිට්ඨිංච අනුපගම්ම සීලවා දස්සනේන සම්පන්නෝ කියලා කාරණයක් දේශනා කළා. පින්නතුනේ මේක තමයි බුදුදහමේ දැක්වෙන සුවිශේෂම කාරණය. අපි සාමාන්‍ය සිල්වත් බව සමාජ ජීවිතයේ සාර්ථකත්වය හෝ සුගතිය සඳහා පමණක් නෙවෙයි. අපි මේ සිල්වත් බවේ උපරිමය තමයි ස්කන්ධ පංචකයේ සමුදේ වැය. ස්කන්ධ, ධාතු, ආයතන, නාම රූප ආදී මේ ධර්මතාවල අනිත්‍යතාවය ප්‍රකට කිරීම සඳහා සුතමේ ඥාණයෙන් ඇති කරගන්නා වූ සම්මාදිට්ඨිය යුක්ත ආරම්භ කරන සීලය. දෘෂ්ටි වලට නොපෙමින ඇති කරගන්නා සීලය. ඒ කියන්නේ ඇත සහ නැත කියන අත දෙකෙම දුර වෙලා ස්කන්ධ පංචකයේ සමුදය දකින කෙනා, හට ගැනීම දකින කෙනා නැත කියන අතට යන්නේ. එහාට ගත්තා වූ ස්කන්ධ පංචකයේ වය නිරෝධය දකින කෙනා ඇත කියන අතට යන්නේ. මෙන්න මේ ඇත සහ නැත කියන අන්ත දෙකෙන්ම දුර වෙලා මධ්‍යම ප්‍රතිපදාව ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ඉදිරියේ යන සිල්වත් බව තමයි බුදුදහමෙන් උසස්ම ලෙස අගය කළ තියෙන්නේ. අන්නේ සිල්වත් බව චිත්ත සමතය සඳහා ඒ ඇති කරගන්නා වූ චිත්ත සමතය සමාහිතෝ භික්ඛවේ යථා භූතං පජානාති කියපු ආකාරයට ස්කන්ධ ධාතු ආයතනයේ අනිත්‍යතාවය, හට ගැනීම වැයවීම, නැත්නම් අනිත්‍ය දුක්ඛ අනාත්ම නැමැති ත්‍රිලක්ෂණේ බැලීම සඳහා යොමු කරගත්තු සිල්වත් බවක් බවට පත් වෙනවා. මෙන්න මේක තමයි බුදුදහමේ ඉහළම වර්ණනා කරන්නේ. In Buddhism, we can explain sila or virtue in several steps. At the beginning, we practice sila or virtue for the well-being of in this life. If you practice sila or virtue, we are appreciated in this society when we live with other people. On the other side, if you practice sila, it helps us to become a blissful life hereafter. Not only that, Buddha has explained, Dittincha anupagamma silava, without going to extremes. If we can practice sila or virtue, that is the highest bliss of Nibbana. That is why Buddha says, if someone sees rising of five aggregates, he doesn't go to the extreme of there isn't something. If that person sees that the cessation of five aggregates, he never goes to the extreme of there is something. Without going to these extremes, Buddha has explained to practice this virtue sila. That sila helps us to concentrate our mind. With concentrated mind, we reflect on impermanence. That is the final purpose of practicing virtue according to what the Buddha says. Pinnatuni, මෙන්න මේ සදහම් මගිය අපි ඉදිරියට යන්නට අපට මේ ලබා ගත්තා වූ සීලිය උපකාරයක් වෙනවා. විශේෂයෙන් අට සීලයේ සමාදන් වෙන අතරේදී අපි නිත්‍ය සීලයේ වශයෙන් පංච සීලය අතරකිනවා. පංච සීලය තුල හඳින්දගෙන අපි දිනෙන් දින මේ ආධ්‍යාත්මික ගමන් මගේ ඉදිරියේ කරා පියවර නගනවා. තිනතුනි, අපි දැන් ටික වේලාවක් බුදුරජාණන් වහන්සේගේ බුදුමන සීපත් කරමින් බුද්ධානුස්සති භාවනා වඩමු. විශේෂයෙන්ම වෙසක් පොන් පොහෝ දිනය අපි බුදුහාඳුරන්ගේ බුදුගුණ සිහිපත් කරන දවස. උන්වහන්සේ සාරස්සංක කලපලක්ෂය අපරිමිත පරිත්‍යාගයෙන් කළා වූ කැපවීම සිහිපත් කරලා. ඒ විතරක් නෙවෙයි, උන්වහන්සේ තුළ පැවති කරුණා ප්‍රඥාදී ඒ උපරිම ඒ උතුම් බුදුගුණ සමුදාය සිහිපත් කරමින් අපේ සිත අපි කුසලයේ දිනු කරගන්න අවස්ථාව. බුදුගුණ සිහිපත් කිරීම බුදුදහමේ සඳහන් වන්නේ භාවනාවක් ලෙස, හිත පිරිසුදු කරන භාවනාවක්. ධම්මානුස්සතිය, සංඝානුස්සතියත් එහෙමයි. ඉතින් බුද්ධානුස්සතිය, දස අනුස්සති භාවනා අතර සම 40 කර්මස්ථාන අතර ප්‍රධාන කමඨානක් විදිහට දැක්වෙනවා. ඉතින් ඒ උත්තම මනුෂ්‍ය රත්නය තුල පැවති ඒ අපරිමිත බුදුගුණ සමුදායේ ගුණ නමයක් තුල ඇති වෙලා තියෙනවා. ඒකිනෙක ගුණ අපි සිහිපත් කරමින් උන්වහන්සේගේ සම්බුදු බුදු ගුණයට අපි නමස්කාර කරමු. ඒ ඇති කරගන්නා වූ චිත්ත සමතයෙන් මේ විශ්වය තුළ සිටින සීලම සත්‍යයන් සුවපත් වෙත්වා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. Now we are going to practice Buddhanusati Bhavana, the recollection of the qualities of the Buddha. Contemplating on the qualities of the Buddha is one of the meditation techniques in Buddhism that we can practice concentrate our mind. When we think Buddha's noble qualities, at the moment we purify our mind from negative thoughts. Not only that, we use the Buddhanusati Bhavana, the recollection of the qualities of the Buddha, as the meditation technique to concentrate our mind. That concentrated mind helps us to reflect on impermanence, the reality as it is. Now, we are thinking, we are contemplating on the Buddha's qualities one by one according to Itivisso Bhagava Arahant Samma Sambuddho Stensa. Now please get ready to practice meditation by contemplating on the qualities of the Supreme Buddha. Now you can imagine a Buddha's very beautiful image or statue. The Supreme Buddha developed his mind to the maximum level with compassion and wisdom. I contemplate his noble qualities. Contemplating on his noble qualities, I concentrate my mind. I purify my mind from negative thoughts. At the same time, I reflect on impermanence too. I keep my attention around the nose or upper lip at the present moment. Now I don't think my past or future. I completely keep my attention in the present moment with the qualities of the Blessed One. Bhagavato Araham Bunda Guna Tejena Sande Santa Bhavantu Supi Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති අරහන් බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Arahan, worthy, may all beings in the world be well, happy and peaceful. Bhagavato Sammā Sambuddha Buddha Guna Tejena Sande Santa Bhavantu Sukhe Tanta. Sammā Sambuddhurajānana Vahansi Tulatavati සම්මා සම්බුද්ධ බුදුගුණ තේජසින් ලෝකයේ සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Sammā Sambuddha, supremely enlightened, may all beings in the world be well, happy and peaceful. Bhagavato Vijñācharana Sampanna Buddha Guna Tejena Sambe Santa Bhavantu Sukhe Tanta. සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති විද්‍යාචරණ සම්පන්න බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්වෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, විද්‍යාචරණ සම්පන්න endowed with knowledge and conduct. May all beings in the world be well, happy and peaceful. Bhagavato Sugata Buddha Guna Tejena Sambe Santa Bhavanto Suketanta සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුල පැවති සුගත බුදුගුණ තේජසින් ලෝවැසි සියලු සත්‍යෝ සුවපත් වෙත්වා. By the power of the quality of the Supreme Buddha, Sugata will go on. May all beings in the world be well, happy and peaceful. Bhagavato Lokavidu Bunda Gunate Sambe Santa Bhavanto Suketanta Samma Sambudrajanan Vahanse Tula Pevati Loka Vidu Budhuguna Tejasin Lovensi Siru Satyo Supatrita. By the power of the quality of the Supreme Buddha, Lokavidu, north the world, may all beings in the world be well, happy and peaceful. Bhagavato Anuntara Purisa Dhamma Sarati Buddha Guna Tejena Sambe Santa Bhavanto Suketanta By the power of the quality of the Supreme Buddha, Anuttara Purisa Dhamma Sarati, incomparable trainer of persons to be tamed, may all beings in the world be well, happy and peaceful. Bhagavato Santa Deva Manusanam Buddha Guna Tejena Sambe Santa Bhavanto Suketanta By the power of the quality of the Supreme Buddha, Saddha Deva Manusana, Supreme Creator of Gods and Men, may all beings in this universe

be well, happy, healthy, prosperous and peaceful. May all beings attain final bliss of liberation, Nibbana. I see the entire world like my family, like my children. I wish all of them, I bless all of them. My mind is free from anger. I am friendly with everyone in this world. My mind is so pure and calm, with loving kindness and compassion. Every moment, my body changed. My mind also changed. Everything is subject to change. Everything is impermanent. My body arises at the moment, it ceases at the moment immediately. My mind also arises at the moment, it ceases at the moment. The reality of my life is the impermanence. Everything is impermanent. Everything is impermanent. Everything is impermanent. Sambe sankara anicca yada paññāya passati atha nibbindati dukkhe esa maggo visuddhiyā. බලාපොරොත්තු වන්නේ මේ සෝදානම් කළ තියෙන මල් පහන සුවඳුන් කිරිපිඬු ආදී යොත් මේ සියලු පූජා ද්‍රව්‍යයන් අප සරණ ගිය අපේ ශාස්ත්‍රෝ මේ මනුලව පහළවෙනු උත්තම මනුස රත්නිය වෙනුවෙන් උන්වහන්සේගේ ගුණයට කරන පූජා පසෙන් පූජා කරන්නටයි. මේ සෝදානම් කරපු සියලු පූජා ද්‍රව්‍යයන් බුදුරජාණන් වහන්සේ වෙනුවෙනුත් ධර්ම වෙනුවෙනුත් සංඝයා වෙනුවෙනුත් අපි පූජා කරමු. Now we are going to offer these items, grains, foods, flowers, candles and other items to the qualities of the Supreme Buddha. By thinking his noble qualities, reciting the gatha, now we are going to offer these items to the Supreme Buddha. Sādhu, sādhu, sādhu. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Namo tassa bhagavato arahato sammā sambuddhassa. Ithipiso bhagavā arahaṁ sammā sambuddho vijjācarana sampanno sugato loka anuttaro purisa dhamma sarati santa deva manussanam bundo bhagavan. බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි වන්දාමි චේතියං සම්බදානේ සුපතිට්ඨිතං සාරීරික ධාතු මහා බෝධිං බුද්ධ රූපං සකලං සදා ඝනසාරං පදින්තේන දීපේන තමදං සිනා තිලෝක දීපං සම්බුද්ධං පූජයාමි තමෝනුදං ගන්ධ සම්භාර යුත්තේන දූපේනාහං සුගන්ධින පූජයේ පූජනීයන්තං පූජා භාජන මුත්තමං වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සරෝරුහේ පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මෙතේන ලබාමි මොක්ඛං පුබ්බං මිලායති යතායිදං කායෝ තතායති විනාශවා අදේවාසේතුනෝ බන්තේ පානියං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම අදේවාසේතුනෝ බන්තේ පායාසං උපනාමිතං අනුකම්පන්නුපාදාය පතිගන්හාතු මුත්තම ඉමිනා පුඤ්ඤකම් මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පන්තියා සාදෝ සාදෝ සාදෝ. හොඳයි පිනතුන්, ඉමා ශ්‍රද්ධාවෙන් විහාරස්ථානයට ඇවිදිලා උපෝසථාස්ථාංග සීලය සමාදන් වීමෙන් ධර්ම ශ්‍රවණය කිරීමෙන් භාවනා කිරීමෙන් සම්බුද්ධ පූජා ස්වැත්වීම ආදී වශයෙන් රැස් කරගත් මේ උතුම් පුණ්‍ය ධර්මයන් හේතුවෙන් අප නමින් මිය ගිය ඥාතීහුද පින් කැමති දෙවියෝද මේ පිනෙන් සුවපත් වෙත්වා කියලා අපි සාදු කියලා පින් අනුමෝදන් කරනවා. දුක්ඛම් පන්තාච නින්දුක්ඛා භයං පන්තාච නිබ්බයා සෝකං පන්තාච නිසෝකා හොන්තු සම්බේ පිපානිනෝ සාදු සාදු සාදු.